විශේෂයෙන්ම පුත්තලම ගුවන් පතය ඉතාම වැදගත් ගුවන් පතයක් වෙනවා අභ්‍යන්තර ගුවන් සේවාවන් සඳහා. කල්පිටිය සහ මේ අවට අද සුවිශේෂී වශයෙන්ම දියුණුවන සංචාරක ව්‍යාපාරයක් සමගම. මේ දැනට තියෙන ගුවන් තොටුපළ දෙවන ලෝක යුද්ධයේ සමයේදීත් ගුවන් යාන සඳහා පාවිච්චි කළා තියෙනවා විවිධ ක්‍රමවේදයන් පාවිච්චි කරමින්. නමුත් දැන් අපේ නවීන තාක්ෂණයට හා නවීන ගුවන් සේවාවට ගැලපෙන ආකාරයට අපි මේක අභ්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් දියුණු කිරීම අත්‍යවශ්‍යයි.